හරි දවස්දී අපි කල්පනා කරනවා අපිට විශේෂ ධර්ම සාකච්ඡාවක් බවට අද දවසේ පත් කරගන්න. අද අපිට සමග එකතු වෙනවා ශ්‍රී ලංකාවේ අනුරාධපුර ප්‍රදේශයේ වැඩ වාසය කරන පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපි කල්යාණ මිත්‍රින්ට දැන් බොහෝ කලක සිට සවන සිසිල්සෝස්සේ පාලි භාෂාව කියලා දෙනවා තුමු කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මගේ ආරාධනාවෙන් අද දවසේදී අපිට අපත් සමග එකතු වෙනවා. මම ඉල්ලා සිටියා උන්වහන්සේට ස්වාමීන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව අපිට පැහැදිලි කරලා දෙන්න කියලා. මොකද සමහර දේවල් අපි අනිත් කල්‍යාණ මිත්‍ර කෙසේ වෙතත් මේ මා තුළින් මේ ගිලිහෙන බව පේනවා. ඊට වැඩි අපි වෙනත් සූත්‍ර දේශනාවල් යන්ජව සාකච්ඡා කරනවා. නමුත් පිරිත් හැමදාම පිරිත් සජ්ජායනා කරන්න කියලා මට මගේ කල්‍යාණ මිත්‍රය මට කිව්ස දැක් කිව්වා. ඉතින් මම කියන්න පටන් ගත්තා. එතකොට මට හිතුණා සමහරවිට මම තේරුම ඔළුවට එන්නේ නැතුව කියාගෙන යනවා නේද කියලා. තේරුම ඔයලා පොතපතක තියෙන දයක් හොයාගන්න බැරි කමක් නැහැ. නමුත් අර පුළුවන් නම් කියනකොටම මේක අදහස හිතේ තියාගෙනම කියන්න වඩා හොඳයි කියන හැඟීම මට ආවා. ඒ නිසා මේ රත්න සූත්‍රයේ තේරුම පොතක ලියන්න බලාගෙන පොතකින් හොයන වගේ දෙයක් නෙමෙයි. මම ඉබුන්හාසින් ඉල්ලා සිටියේ අපිට මේක මේ අදහස හිතට එන්න මේ ගාථාවේ කියවනකොට අපිට මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් කරුණාවෙන් උන්වහන්සේ කියනවා ඒ නිසා මම හැමදෙනාම වෙනුවෙන් අද සාකච්ඡාවට එකතු වෙන නමස්කාර කර සිටිනවා වහන්සේට ගෞරවණීය ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ දේශනාවල් අපි ප්‍රතිගත කරලා දානවා ඉදිරි කාලයේදී කල්යාණ මිත්‍රින් දාන්න. අද ඉපදිලා නැති අය පව ශ්‍රවණය කරાવી. ඉතින් ඒ හැමදෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට මම නමස්කාර කර සිටිනවා. කරමින් ඔබ වහන්සේට ආරාධනා කරන ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් මේ දේශනාව පැහැදිලි කර දෙන්නා ලෙස තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මතනේ නාතම තෙන් පෙරුවන් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාව සඳහා මම එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර ප්‍රසිද්ධ නගරයේ සිට මේට අවුරුදු දෙකකට පෙර ඉඳලා අපි සවන දසිසිලස තරහ පාලි භාෂා පාඩම කරගෙන ආවා. මම හිතනවා පාලි භාෂා පාඩමට සම්බන්ධ වෙච්ච කීප දෙනෙක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න බව මට පේනවා. ඉතින් ගිය සතියේ හෝ ඊට පෙර ආපු අපේ දලුවත් මහත්මයා ඉල්ලීමක් කළා. විශේෂයෙන්ම පිරිත් පොත් වහන්සේ, අපි ඒකට කියන්නේ කිරුවානා පොත් වහන්සේ කියලා. අපේ බෞද්ධ ජනතාව එතන ඉතාමත්ම ගෞරවයෙන්ම සැලකන පොතක් තමයි පිරිත් පොත. වහන්සේ කියන නාමයෙන් තමයි අපි හඳුන්වන්නේ. ජාතක පොත් වහන්සේ, තිරුවානා පොත් වහන්සේ කියන මේ ගෞරව නාමයෙන් හඳුන්වන පොත් ඉතාම ටිකයි තියෙන්නේ. මේ තිරුවානා පොත් වහන්සේ තුල අන්තර්ගත මේ අපි නිතර භාවිතයට ගන්න සූත්‍ර පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරමුද කියලා. විශේෂයෙන්ම මේ ධර්මයේ ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. මේ පාලි භාෂාව පිළිබඳ ගැඹුරු දැනීමක් නැති නිසා මේ වචන කියවනකොට සිංහල අදහස ගැනීමට තියෙන අපහසුව නිසා ඒ පාලියෙන් මේ ගාථා සජ්ජායනා කරනකොට අර්ථය අවබෝධ කරගන්න අර්ථය තේරුම් ගන්න ඉතින් අස්පලක් හැටියට මෙහෙම සාකච්ඡාවක් කරමුද කියන කාරණය තමයි දලුවත් සමාත්මය සිහිපත් කරේ. දලුවත් සමාත්මය එහෙම නේද? සාදුසාද එහෙමයි සාරණා එහෙමයි අදහස සාදුසාද. ඉතින් අන්න ඒක මුල් කරගෙන මේ සාකච්ඡාවේදී අද අපි සාකච්ඡා කරන්නට සූදානම් කරගත්තේ රතන සූත්‍ර දේශනාව. ඉතින් මම පළමු කොටම සිහිපත් කරන්න ඕන කාරණයක් දෙකක් මම මතක් කරලම අපි මාතෘකාවටමු. පළවෙනි එක දැන් සිකුරාදා දවසේ අපේ ලංකාවේ අපි සතිය දවසක්. ඉතින් මම හිරුවනේ පුරිහාමුදුරුන්ට ධම්ම අධ්‍යාපනය ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක්. ඒක අපි දලුවත් මහත්තයා ජයන්ත මහත්තයා සම්බන්ධලා ඉන දන්නවා. එතකොට හිරුවන පැවැත්වෙන්නේ ඇත්තටම හවස් වරුවේ. අපි 12:45ට හිරුවන පටන් ගන්නේ 5:45ට හිරුවන අවසන් කරන්නේ පැය 5ක්. දැන් ලංකාවේ වෙලාව 3:10යි. ඒ කියන්නේ හිරුවන පැවැත්වෙන වෙලාව. ඒ නිසා මට ඇත්තටම ඉඩ ලැබෙන විදිහට පැයක් වගේ කාලයක් අපි දිනුතුන් සමග ගත කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක එකක්. ඊළඟට මේ දිනුතුන් නිතර ධර්මයේ ශ්‍රවණය කරන අය, දහම් පොත්පත් කියවන අය, ධර්මයේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයන් කරන පිරිසක්. ඒ නිසා මේ මගේ අරමුණ ඒබඳු ගැඹුරු සාකච්ඡාවකට යාම නෙවෙයි. මන්නේ මේ සූත්‍ර දේශනාවල් සජ්ජායනා කරනකොට ඒ සිංහල අර්ථයේ මේ පාලි වචනවල ගැඹුරු යම් අර්ථයක් තියෙනවා නම් ඒක පහසෙන් අවබෝධ කර ගැනීමට උපකාරයක් කිරීම, ඒ සඳහා මඟ පෙන්වීමක් කිරීම ඊට තුනුතුන්ට නැවතත් ඒ පිළිබඳව කියවලා ඉගෙනගෙන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම පහුගිය කාලේ අපි කළ පාලි පාඩමේදී මම හිතනවා දැන් බොහොම තාම හොඳට පාලි පිළිබඳ යම් දැනුමක් ලැබපු ඉතිරිසක් ඉන්නවා අපේ ආරි මාත්‍යයා ඉන්නව පේනවා මට, ජයන්ත මාත්‍යයා ඉන්නව. ඊළඟට ඒ නිසා හතංග මාත්‍යයා ඉන්නව. ඒක දිගටම පාලි පන්තියත් එකට හිටපු අය. ජයන්ත මාත්‍යයා තව කවුද ඉන්නේ අපේ හිටපු අය? මණිකා මාත්‍මී ඉන්නව. ඔව් කාන්ති මහත්මියත් සම්බන්ධ වෙනවා දැන් සමිනාස. ඔව් කාන්ති මාත්‍මී ඉන්නව නේද? එහෙමයි. එහෙමයි සමිනාස. හරි. ඒ නිසා මම හිතනවා එයාට මේ ටිකක් වඩාත් පහසුයි. ඉතින් හොඳයි. එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ සාමාන්‍ය මතුපිටාර්ථය තේරුම් ගන්න අවශ්‍ය උපකාරයක් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගැඹුරු අර්ථ විවරණයක්, ධර්ම කරුණු පිළිබඳ ගැඹුරු විග්‍රහයක් විස්තරයක් කරන්නට නෙවෙයි මේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා ඒ සඳහා අද අපි රතන සූත්‍රයයි මාතෘකාව හැටියට තෝරාගත්තේ. එතකොට අපේ නිර්වාණ පොත් වහන්සේ තුල අපි එකට කියන්නේ පිරිත් පොත කියලානේ. මහා පිරිත කියලා තියෙනවා ප්‍රධාන සූත්‍ර තුනක්. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය. ඒකට කියන්නේ මහා පිරිත කියලා. එතකොට සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනාවලදී, ඒ කියන්නේ රාත්‍රියක් මුළුල්ලේ කරන දේශනාවලදී අනිවාර්යයෙන්ම පළමුවට කරන්නේ මහා පිරිත දේශනා කිරීම. එතකොට මේ මහා පිරිත කියලා කියන්නේ මේ කියන සූත්‍ර තුන. මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය. එතකොට රතන සූත්‍රය අපි මේකට කියනවා රුවන් සූත්‍රය කියලා. රුවන් කියන්නේ රත්න මැණික්, වටිනාම දේ කියන අදහසනේ රත්න කියලා කියන්නේ. එතකොට බෞද්ධ අපට තියෙන වටිනාම මේ ලෝකේ දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් ඇතුළු සියලු දෙනාට තියෙන වටිනාම රත්නේ තමයි බුද්ධ ධම්ම සංඝයාන තෙරුවන ත්‍රිවිධ රත්නය. එතකොට මේ ත්‍රිවිධ රත්නේ තියෙන ಗುಣ සායෙන් ලබන්න පුළුවන් අපට ආරක්ෂාව සාතිර්වාදය පිළිබඳවයි සතන සූත්‍රයේදී සාකච්ඡා වෙන්නේ. මේ සතර සූත්‍ර දේශනාවේ නිදාන කතාවකුත් තියෙනවා. මම ඒකත් මේ දන්නා ඇති. නමුත් දැනගැනීම සඳහා ඉතාම කෙටියෙන් කියන්න මේ අපි බුදුරජාණන් වහන්සේ වැඩ හිඳපු කාලේ බුද්ධ කාලීන ಭಾರತයේ ජනපද 16කට බෙදලා තිබුණා කියනවා. අංග, මගධ, කාශිපෝසල, වජ්ජි, අවන්ති, කුරු, පංචාල ආදි වශයෙන් මෙන්න මේ කියන වජ්ජි ජනපදය. වජ්ජි ජනපදයේ අගනුවර තමයි විශාලා මහනුවර. කෝසල රාජ්‍ය අගනුවර තමයි සැවැත්නුවර. එතකොට මගධ ජනපදයේ අගනුවර තමයි රජගහනුවර. ඒ වගේ වජ්ජි ජනපදයේ අගනුවර විශාලා මහනුවර. ඒ විශාලා මහනුවර හිටපු මිනිසුන්ට කිව්වේ ලිච්ඡවීන් කියලා. ලිච්ඡවීන්. ඉතාම සියුම් ශරීරයක් තිබුණ අය කියලා කියනවා. ඒ නිසා ඒකට ලිච්ඡවී කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඉතාම ශස්ත්‍රීක දියුණු රාජ්‍යයක් මේ වජ්ජි ජනපදය. රජවරු 7,707 දෙනෙක් රජ කළා කියලා කියනවා. එබඳුම යුවරජවරු පිරිසක් හිටියා කියලා. එබඳුම කොකුණු ප්‍රමාණයක් තිබුණු විශාල රාජධානියක් මේ වජ්ජි ජනපදේ. ඉතින් වජ්ජි ජනපදේ කාලයකදී ඇති වුණා තුන් බිය. ඒ කියන්නේ දුර්භික්ෂ බය, රෝග බය හා අමනුෂ්‍ය බය කියන මෙන්න මේ බිය තුන ඇති වුණා. කලට වැසී නොවැසීමෙන් ශාල දුර්භික්ෂයක් ඒ ජනපදයේ ඇති වුණා. ඒ නිසා ආහාර හිඟයක් ඇති වුණා. දුර්භික්ෂ කියලා කියයි ආහාර හිඟය. ඒ නිසාම විවිධ රෝග වැළඳුණා මිනිසුන්ට. ඒ නිසා මිනිසු නොයේ රෝග පීඩාවෙන් මරණයටපත් වුණා. ඒ නිසා මේ මුළු වජි ජනපදයේ විශාලා මහනුවර අමනුෂ්‍යයන්ගෙන් අරගත්තා. මේ මලමිනි කණ්ඩ මිනිසුන් විවිධ රෝග උපද්‍රව කරන්න විවිධ භූත කොටස් අමනුෂ්‍ය පිරිස් විශාලා මහනුවරට ඇතුළු වුණා. ඉතින් මේ ජනතාව ඉතාම සමෘද්ධිමත් රටක්ව තිබුණු මේ වජ්ජි දේශයේ විශාලා මහනුවර දුර්භික්ෂ බයෙන්, රෝග බයෙන්, අමනුෂ්‍ය බයෙන් පීඩාවට පත් වුණා. ඉතින් විවිධ අය විවිධ යෝජනා කළා. මේ වජ්ජි ජනපදයේ මේ උදුරින් වළක්වා ගන්න. ඉතින් ඒකේන තම තමන් දන්නා අය පිළිබඳ රාජ සභාවේදී සුරුපු දීපත් ශාස්ත්‍රෝරු පිළිබඳ නේද? එතල හිටපු ඉතාම ප්‍රසිද්ධ ශාස්ත්‍රෝ 6 දෙනේ පූර්ණ කාශ්‍යප, මක්කලී ගෝසාල ආදී. ඉතින් එතන හිටපු බුදුහාඳුරුව ගැන දැනගත් ඇමතිවරු කිව්වා මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සැවැත්නුවර වහන්සේ වැඩම කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළා. ඒ පිළිබඳ ඉතාම වටිනා දීර්ඝ විස්තරයක් තියෙනවා ගංගා රෝහණ වර්ණනාව කියලා. බුදුරජාණන් වහන්සේ ගංගානම් ගඟේ දිගේ විශාලා මහනුවරට වැඩම කළ ආකාරයේ සහ විශාලා මහනුවර වැසියන් බුදුරජාණන් වහන්සේට ඊට වඩා දෙගුණයක් වඩා පූජා සත්කාර කරමින් උන්වහන්සේ විශාලා මහනුවරට වැඩම ගත් ආකාරය පිළිබඳ එකට කියන්නේ ගංගා රෝහණ වර්ණනාව කියලා. ඒක වෙනම තාම විචිත්‍ර පූජාවක් බුදුරජාණන් වහන්සේට කළ වහන්සේ වැඩම කර ගැනීම සඳහා විශාලා මහනුවරට. ඉතින් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා විශාලා මහනුවර වාසීන්ගේ තුන්වියෙ දුරු කිරීම සඳහා වුන් කරේ මහා කරුණාවෙන් රතන සූත්‍ර දේශනාව දේශනා කරවදාලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍ර දේශනාව උගන්වලා මේ විශාලා මහනුවර පුරාවටම මේ සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් ආශිර්වාද කළා. උන්වහන්සේ පැන් කාලයක් අතේ තියාගෙන යන්තිං කි විත්තං ඉදවා හුරංවා සද්දේසු ආයන් රතනම් පනිතං නනෝ සමං අත්ති තථාගතේන ජම්බු බුද්ධේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවස්සයෝති කියන ගාථාව සජ්ජායනා කරමින් නගරේ වටා පිරිත් පැන් නිසා එදා රාත්‍රී විශාල වර්ෂාවක් වැහැලා කාලයක් තිස්සේ වැසි මවැස දුර්භික්ෂයෙන් පීඩාවට පත් වෙච්ච මේ ජනතාවට ශාන්තිය උදා වුණා. මහා වර්ෂාවක් වැහැලා පීඩාවට පත් වෙච්ච ජනතාවට සුවපත් භාවය ලැබුණා. අර මලමිණි ආදී වතුරේ ගහගෙන ගියා. නගරේ පිරිසිදු වුණා. ඉතින් ඒ බඳු මහානුභාව සම්පන්න ආශිර්වාදාත්මක ආරක්ෂක පිරිත් දේශනාවක් තමයි මේ රතන සූත්‍රය කියලා කියන්නේ. පිරිත් කියලා කියන්නේ ඇත්තට වශයෙන්ම පරිසමන්තකව තායේති රක්කතේති පරිත්තං කියලා කියනවා. පාලියෙන් විග්‍රහ කරන්නේ මේ පරිත්ත කියන වචනේ පාලි වචනේ පරිත්ත සාහෘතෙන් අපි ඒකට කියනවා පරිත්‍රාණ කියලා. පරිත්‍රාණ ධර්ම දේශනාව ඒක සාහෘත වචනේ. පාලි වචනේ පරිත්ත ඒක සිංහලෙට අපි කියන පිරිත් කියලා. එතකොට මේකේ තේරුම තමයි මේ හාත්පසින් පැමිණෙන අවතින් එන ඕදුරු වලින් අපිව ආරක්ෂා කරන්නේ පිරිත. ඒකයි පරිසමන්තකෝ සමන්තකෝ කියලා කියන්නේ මේ. පරිසමන්තකෝ අපි වටේටම පැමිණෙන ඕදුරු වලින් පරිසමන්තකෝ තායේ තිරක්ක තින් ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනවා කියන අර්ථයෙන් පිරිත කියලා කියනවා. ඉතින් එතකොට සතන සූත්‍ර දේශනාව එබඳු බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයේ ධර්මයේ බලය මේ මුළු සක්වල පුරා පැතිරගිය ආඥා චක්‍රයේ සහිත සාම වටිනා සූත්‍ර දේශනාවක් සතන සූත්‍ර දේශනාව. ඉතින් ඒ වටිනා සූත්‍ර දේශනාව පිළිබඳවයි මේ අදාපි සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කිනුතු නිතර පිළිත් අහනවා අපි. ඊළඟට පිළිත් සජ්ජායනා කරනවා. අහනකොට සජ්ජායනා කරනකොට මේ පාලි වචනවල අර්ථය දැනගෙන අපට ඒ කෙරෙහිම හිත පිහිටුවාගෙන පිළිත් ශ්‍රවණය කරන්නත් පුළුවන් අර්ථය දැනගත්තොත් සජ්ජායනා කරනකොට අපිට ඒක ඒ විදිහටම සිහියෙන් යුතුව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව අපිට ඒක සජ්ජායනා කරන්න උපකාර වෙයි. ඉතින් මෙන්න මේ කියන අර්ථ දෙක ඉතේ තියාගෙන තමයි අද අපි මේ සූත්‍ර දේශනාව පිළිබඳ සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ. ඉතින් එහෙමනම් මම ඔය පැත්තේ ඉන්න දරුවත් මාත්‍ය අපි කොහොමද මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ? එහෙමයි ගෞරවනීය සංවාස, මම ගෞරවයෙන් චිත්‍රා රාජපක්ෂ මහත්මියට ආරාධනා කරනවා. චිත්‍රා මහත්මිය අපිට මේ එක ගාථාවක් මෙකින් ඔබතුමියගේ මෙහෙරු වලින් කියන්න. එතකොට ගෞරවනීය සංවාස අපිට මේ ගාථාව පැහැදිලි කළ දෙයි. ඊට පස්සේ අනිත් ගාථාවට යමු. මේ විදිහට හොඳයි චිත්‍රා මහත්මිය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, රතන සූත්‍රය. ඥානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්ඛච්ච සුනන්තු වා සිතං. හොඳයි. කොහොම මේ හැදින් එතුමිය ගාථාව අධ්‍යයනය කළා. හොඳයි, දාපු බලමු මේකේ මේ පාළියෙන් කියන මේ ගාථාවේ සරල අදහස මොකද්ද කියන එක තේරුම් ගන්න. දැන් අපි මෙහෙමයි ඒකට අර්ථ කියන්නේ, යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිව අන්තරික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. මේ බුද්ධ භාෂිතේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. එතකොට දැන් මේ පදේ මම හිතන්නේ තම තමන් ළඟ රතන සූත්‍ර දේශනාව පිළිබඳ මේ ගාථාව ඇතුළත් පිටපතක් තියෙනවා නම්, නැත්නම් පිටි පොතක් හරි සූත්‍ර දේශනාවල තියෙනවා නම් වඩා හොඳයි. නැත්නම් ඒක සම්මන්නේ මේක බොහෝ අයට කඩපාන්නේ. දැන් මේක අර්ථ කඩාගන්නේ මෙන්න මෙහෙමයි. යානීද භූතානි සමාගතානි ඉද, යානි ඉද කියන වචන දෙක තමයි මෙතන යානීද කියලා කියන්නේ. ඉතින් මම මේ කියන ක්‍රමේ ද්‍රවණීයදී මේ ආයතන යන් අපහසුතාවක් තියෙනවා. ඊළඟට දලුවත මාතේ මට කියන්නේ මේක වෙනස් ක්‍රමයක් මට භාවිත කරන්න පුළුවන්. දැන් මම මේ පාලි උගන්වලා පුරුද්දින්ද මේ ක්‍රමෙදි කියන්නේ මම වචන කඩ කඩ මේක තියා සමහර විට එහෙම හොඳයි. එහෙම හොඳයි. එහෙම හොඳයි. ඔව්. එහෙම නැත්තම් වෙනස් විදිහකට අපි කතා කරමු. දැනට මම එහෙම කියනවා, යානීද භූතානි සමාගතානි. යානි ඉද. ඉද කියන්නේ මෙහි. ඈ මේ ස්ථානයේහි නැත්නම් මේ ලෝකයේහි මේ ස්ථානයේහි සමාගතානි රැස්වා වූ. සමාගත කියන්නේ රැස්ුණු කියන එකයි. එතකොට මේ ස්ථානයේ සමාගතානි රැස්ුණු යානි භූතානි යම් භූත කොටසක් වෙයිද? යම් භූත කොටසක් වෙයිද මේ ස්ථානයේ රැස්ු යම් භූත කොටසක්? එහෙම නැත්නම් අමනුෂ්‍ය කොටසක් කියන එකයි. භූත කියන එක. භූත කියන සද්දේට විවිධ ආර්ථවත් පදයක් අර්ථ රාශියක් තියෙන පදයක්. දැන් මෙතන ගත්තේ යම් අමනුෂ්‍ය කියන අදහසයි. යම් භූත කොටසක් වෙයිද? බුම්මානිවා. භූත කොට හෝ. බුම්මානි කියන්නේ භූමි කියන වචනේ පාලියේ පොළොවට කියන එකයි. ඒතකොට බුම්මානිවා පොළොව හෝ. පොළොව හෝ ඇසුරු කොට ඉන්න යම් භූත කොටසක් මෙහි රැස්ුණාද? එහෙම නැත්නම් යානි භූතානි අන්තලික්කේ. යම් අමනුෂ්‍ය කොටසක් අන්තලික්ක කියලා කියන්නේ අහස. අහසෙහි පාලි වචනේ අන්තලික්ක කියලා කියන්නේ අහස. අන්තරීක්ෂ කියන සංස්කෘත වචනේ. දැන් මෙයා අහලා තියෙන්නේ අන්තලික් හේන samudra majje දැන් පබ්බතානං විවරං පවිස්ස නවිච්ඡතිසෝ ජගති පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය පාපකම්මා කියලා. පෞරාණිකෙනි පාප කර්මයක් කරලා හැංගෙන්න බලාගෙන ඉන්න අන්තලික්කේ අහසේ ගැලවෙන්න බැන අන්තලික්කේ ඉන්න සමුද්ද මැද නැත්තම් මොහොත වැඩ ඉන්නවද? කල පරිං ගැලවෙන්නේ නැහැ. නැත්නම් පබ්බදානං විවරං පවිස්ස නැත්තම් පරවත ගුහාවකට ඇතුල් වෙලා ඉන්නවද? ඒත් බෑ. දැන් ඔය තියෙන අන්තලික්ක කියලා කියනකොට අහස කියන එකයි. එතකොට ඔන්න අහසේ හෝ පොළවේ හෝ ඉන්න යම් භූත කොටසක් අමනුෂ්‍ය කොටසක් මෙතන රැස් වූවාහුද? සබ්බේව භූතා සුමනා භවන්තු සබ්බ ඒව භූතා මේ සියලුම භූතයෝ මේ සියලුම මනුස්සයෝ අහතේ හෝ පොළවේ ඉන්න සියලුම මනුස්සයෝ සුමනා භවන්තු සතුටු සිත් ඇත්තෝ වෙත්වා කියන එකයි. සුමනා කියලා කියන්නේ සෝමනස්ස සිත් ඇත්තෝ සතුටු සිත් ඇත්තෝ භවන්තු වෙත්වා. දැන් පාලි ඉගෙන ගත්තාය භවන්තු කියනකොට දන්නවා මේ මොන ක්‍රියාපදයක්ද කියලා නේ. දැන් පාලි උගන්වනවා මේ කාල අටක්. එකක් තමයි පංචමී කියලා කියනවා. ඒකේ වර්ණගන්නේ භවතු භවන්තු. ඈ භවතු භවන්තු. එතකොට වෙත්වා කියන්නේ ආශිර්වාදේ. දැන් අපි දැන් මොන ජයන්ත මාත්‍යාට මේ මතක ඇති නේ ලපිකුවා දේවෝ වස්සතු පාලේන කලට වැසි වසීවා ආශිර්වාදේ. ඒ වගේ භවන්තු වෙත්වා. එතකොට සියලු සත්වයෝ සතුටු සිත්ත්වෝ වෙත්වා. අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. අතෝපි එසේම අතෝ අපි කියන එක එසේම සක්කච්ඡං සකසා සකසා සක්කච්ච කියන්නේ සකසා හොඳට පිළිවෙලට භාසිතං මේ උතුම් වූ බුද්ධ භාසිතය සුනන්තු අසත්වා. එතනත් අර ක්‍රියාපදී භවංතු කියෝ වගේ සුනන්තු අසත්වා. එතකොට වන බුදුරජාණන් වහන්සේගේ මේ ඉල්ලීම මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ ස්ථානයේහි භූමියේ වාසය කරන යම් අමනුෂ්‍ය කොටසක් වෙයිද ඒ අය හෝ අන්තලික්ඛේ අහසෙහි වාසය කරන යම් අමනුෂ්‍ය කොටසක් වෙයිද භූත කියන නාමයෙන් කිවේ. ඒ සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා සබ්බේව භූතා සුමනා භවන්තු. ඒ සියලු සත්වයෝ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. අතෝපි එසේම සක්කච්ච සුනන්තු භාසිතං. මේ බුද්ධ භාසිතය සක්කච්ඡං සකසා මනාව පිළිවෙලට සුනන්තු අසත්වා කියන එකයි මේ පළවෙනි ගාථාවේ සරල අදහස. එතකොට මේ මම කිව්වා මේකේ ඇත්තටම දැන් භූත කියන සද්දේ පිළිබඳව. එතකොට භූත කියන සද්දේ නොඑක් අර්ථවල පාලි භාෂාවේ දීලා තියෙනවා. දැන් මෙතන නම් මේ භූත කියලා කියත් වශයෙන් මම කියන්නේ අමනුෂ්‍යයන්ද කියලා. දැන් සමහරතන් වල තියෙනවා භූතස්මින් පාචිත්‍යං කියලා ස්වාමීන් වහන්සේලා සඳහා දේශනා කළ ප්‍රාතිමෝක්ෂ දේශනාවේ තියෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ හිතෙහි මේ උත්තරී මනුෂ්‍ය ධර්ම පිළිබඳ යම් අදහසක් ඇති කරගන්න ඕන නැති ඒකටත් කියනවා මේ භූත කියන වචනේ. ඒ කියන්නේ උත්තරී මනුෂ්‍ය ධර්ම වලට හරි එතනත් භූත කියන නාමයෙන් තමයි හඳින්නේ. ඊළඟට භූතගාම පාකව්‍යතාය පාචිත්‍යං කියලා කියනවා. ඔය මේ තනකොළ ගස්වැල් ආදී කැපීම, ඒ කියන්නේ මේ වැඩෙන ඒවා, ගස්වැල් තනකොළ වගේවා වැඩෙනවා වර්ධනය වෙනවා. ඒවා උපසම්පදා භික්ෂුවක් විසින් මේ කැපීම කැඩීම උමාසලාට සුළු ඇවතක් වෙනවා. එතනත් කියන්නේ භූතගාම කියලා. එතකොට චත්තාරෝපෝ භික්ඛු මහා භූත නේද? මහා භූතය. එතනත් භූත කියන එකෙන් මේ සතර මහා ධාතු ගැන. ඊළඟට කාලවාදී භූතවාදී කියලා කියනවා. මේ කාලයට ගැලපෙන දෙයක් කියන්නේ නැත්තම් ඌ දෙයක්ම කිය යුතු. දැන් මුසාවාදා කියන ශික්ෂාපදයේ පිළිබඳ කියන තැන්වල නේද? දැන් මතක තුල්හාති පදෝපම සූත්‍ර දේශනාවේදී මේ අපි යමක් කියනවා නම් ඒක භූතවාදී වෙන්න ඕනේ. ඒ කියන්නේ උණු දෙයක්ම කියන්න ඕනේ. නොවුණු දෙයක් උණු දෙයක් හැටියට සමහරවිට කියනවා. ඒතර ඒක අභූතයි. නොවුණු දෙයක්. භූතවාදී කියලා එතන ඔන්නගේ භූත කියලා හිතුවේ උණු දෙයක් කියන එකයි නේද? දැන් ගජක සූත්‍රයේ මතක ඇති මේ ආයතේ කියනවා භූත කුබ්බම් වික්‍රේ. එතනදී බුදුහාඳුරුගේ මහණෙනි පෙර ඌවක් දේශනා කරමි. එතකොට භූත කුබ්බම් කියලා කිව්වේ පෙර සිදු ඌ දෙයක්. එතන භූත කිව්වේ ඌ දෙයක් කියන අදහස. ඉතින් ඔන්න ඔය වගේ ගත්තාම මේ භූත කියන වචනේට පාලි භාෂාවේ විවිධ වූ අර්ථ තියෙනවා. ඊළඟට මම කැමති තාවකක් එතන කියවුවා විතර මේ සුනන්තු භාසිතං කියලා සකස් කොට බුදුහාමුදුරන්ගේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මේ උන්වහන්සේ මේ අමනුෂ්‍යයෙන් ඉල්ලා හිටියනේ සකස් කරලා නේද? පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කරන්න කියන එකනේ සකස් කොට. එතකොට දැන් මම මේකටම මේ මම හිතන්නේ පොඩි කාරණයක් එකතු කරන්න කැමති. ඇත්තටම දැන් මේ සාකච්ඡාව තුළදී අහගෙන ඉන්න අයට තමන්ගේ දැනුමටත් ප්‍රයෝජන ගන්නට සහ ඉදිරියේදී ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් කීටාගිරි සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන. දැන් මෙතන කියන්නේ මේ භූතයෙන් බුදුහාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා සකසා පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. එතකොට කීටාගිරි සූත්‍රයේ සඳහන් කරන කාරණා ටිකක් තියෙනවා. අත් වශයෙන්ම ධර්මස්තරෝණේ කරන්නේ කොහොමද කියන එක නේද? ඒකේ කියනවා සද්ධා ජාතෝ උපසංගමති. එතකොට තෙරුවන් ගුණ විශ්වාස කරන ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා තමයි මේ ධර්මස්තරමෙන් ලැබෙන්නේ. උපසංගමන්තෝ පෛරුපාසති. එතකොට මේ එහෙම අය ඔය ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහියත් වෙන්න පුළුවන්, ධර්මයේ දන්නා අය වෙන්න පුළුවන්. ඒ අය ළඟ සමීපෙ ඉඳ ගන්නවා කියන. පෛරුපාසංතෝ සෝතං ඕදාති. එහෙම ළඟ ඉඳගෙන මොකද කරන්නේ? සෝතං ඕදාති. බණ අහන්ට කන් යොමු කරනවා. සෝතං ඕදහති. සෝත කියන්නේ කනනේ. කන් යොමාගෙන බණ අහනවා කියන එක නේද? ඕවිත සෝතෝ ධම්මං සුනාති ඊට පස්සේ කන් යොමාගෙන බණ අහනවා. ඊට පස්සේ සුත්වා ධම්මං ධාරේති. බණ අහලා ඒක හොඳට ඉගෙන ගන්නවා. ධාරේති කියන්නේ ධාරණය කර ගන්නවා. ඊට පස්සේ දතානං ධම්මානං අත්තංග පරික්කති. මතක තබාගත්ත ධර්මයේ කරුණවල අර්ථය විමසනවා. ඒකයි කියන්නේ අත්තං උපපරික්කති. අර්ථේ පරික්ෂා කරලා බලනවා වචනයක් වචනයක් පාසා. ඊට පස්සේ අත්තං උපපරික්කතෝ ධම්මං නිජ්ජානං තමන්ති. එහෙම කරන එක්කෙනාට තමයි ඒ කියන්නේ අර්ථයේ පදින් පදේ විමසා බලන එක්කෙනාට ධර්මයේ වැටෙනවා, අවබෝධ වෙනවා. ධම්මං නිජ්ජානක්ඛන්තියා සති ඡන්දෝ ජායති. ඊට පස්සේ එහෙම එක්කෙනාට කුසල් කිරීමේ කැමැත්ත ඇති වෙනවා. ධර්මයේ අවබෝධ වෙනකොට ධර්මයේ පිළිබඳ වැටහීමක් නුවණක් ඇති වෙනකොට එයාට කුසල් කිරීමේ කැමැත්ත ඇති වෙනවා. ඡන්දජාතු උස්සහති. ඊට පස්සේ කුසල් කරන්න කැමැත්ත නිසා එයාට වීර්යය වැඩෙනවා. උස්සහිත්වා තුලේති. ඊට පස්සේ කියනවා වීර්යය වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එයා තීරණය කරනවා, මන බලනවා, විදර්ශනා කරනවා. ඔන්නෝයි කියන විදිහට බණහන පිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ කර්ම දේශනා කරලා තියෙනවා කීටාගේ සූත්‍රයේ. ඉතින් අවසාන ප්‍රතිඵලය තමයි පහිතස්සෝ සමානෝ කායේන චේව පරමං සත්‍යං සත්‍යකරෝති පඤ්ඤායතනං පටිවිජ්ජපසති. ඉතින් අර විදිහට වීර්ය කරමින් කුසල් කරමින් කටයුතු කරන එක්කෙනා පරම සත්‍ය වූ නිවන ප්‍රත්‍යක්ෂ කරනවා කියන එක. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සූත්‍රයේදී මුලින්ම මේ අමනුෂ්‍යෙන්ට ආරාධනාවක් කරනවා. තමන් වහන්සේ මේ කරන දුර්ලභ දේශනාව බුදුරේ ශ්ලෝකේ පහළ වෙන්නේ කල්ප කෝටි ගානකට පස්සේ දුර්ලභයි. එහෙනම් ධර්මයේ ඊටත් වඩා දුර්ලභයි සද්ධම්මෝ පරම දුර්ලභෝ. මේ පරම දුර්ලභෝ සද්ධර්ම ශ්‍රවණේ සඳහා කරලා පිළිවෙලට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ රැස්තුණු අහසේ සහ පොළොවේ ඉන්න යම්තාක් අමනුෂ්‍යයන් භූත කොටස් මෙතන රැස් වෙලා ඉන්නවද, ඒ සියලු දෙනා සතුටු සිත් ඇතිව මාගේ මේ ධර්මය සකසා අසත්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි පළවෙනි ගාථාවේ අදහස. තස්මාහි පුතා නිසාමේත සත්තේ මෙත්තං කරෝතමාන් සියාපජාය දිවාච රත්තෝච අරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අපමත් හොඳයි, බොහොම හොඳයි. එතකොට මේ දලුවත මහත්තයා එහෙමයි සවන් වාස. ඔව්, එතකොට මම මේ කියන විස්තර දීර්ඝ වැඩිද නැත්නම් තව කෙටි කරලා ඉදිරියට ගියොත් හොඳයිද? නෑ සවන් වාස, අපිට නම් බොහොම ප්‍රයෝජනවත් හොඳයි. ඔබ වහන්සේගේ කාලය හැටියට තමයි අපිට ගාථා සියල්ල විවරක ගන්න ඕනේ. නමුත් මේ වංශිකේ කාලයේ විදිහට කල්පනා කරගෙන සවන් දාස් අපි ඔය යන විදිහට අපි නම් කැමති. පැය දෙකක් අපිට නම් තියෙනවා. ඔව්. ඔව්, එතකොට නේද දලුවත් මාත් අපි මෙහෙම කරමු. අද ඉතින් අපිට සම්පූර්ණ සූත්‍රේ ඉවර කරගන්න බැරි වෙයි. හා නේද? කමනේ වුණත් අපි ලබන සමාන්නේ ඉතුරු ටික අපි ලබන සතියේ කතා කරමු. අද අපි මේ ඔය විදිහට යමු දේවික වශයෙන් කරනක හොඳයි අපි හමුදුනේ. එතකොට ගොඩාක් දැන් වෙච්ච ලැබෙනවා. එතකොට අපි අද මේකේ ගාථා දෙක තුනක් වගේ මේ මම පැයක් වගේ කාලයක් අපි හමු කරමු. හොඳයි. එහෙනම් ඊළඟ ගාථාව දැන් අපි මොන මාත්‍යා ඒක සජ්ජායනා කළා කොහොමද? තස්මාහි භූතානි තාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂියා පජාය දිවාච රත්තෝච හරංතියේ බලින්. ඊළඟ පදේ කිව්වද බලන්න කට්ටිය? තස්මාහි නේ රක්කත අපමත්තා. මේ මං කියන එක මේ දරුවෝ තමයි ඔක්කොටම ඇහෙනවද? ඇයි නෝ අපේ හැමදෙන්නේ? ඔව් මම අවසන් පදේ මේ කට්ටියම කිව්වොත් නිකන් හොඳ නැද්ද? හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ මත ජයන්ත මහත්තයා මේ අනිලත්ති මහත්මිය කට්ටිය මේ ආදි මහත්තයාම අපි කිව්ව අවසන් පදේ පටන් ගමු එකටම. සයන්වාස වහන්සේ කිසියම් හේතුවක් ඇති අපිට පදේ කියන්න කිව්වේ මේ හොඳයි. එතකොට ඔ මේ දලොස් මාතය මට ඇහුනේ ඒකේ අවසාන පදේ කියනවා මේ තස්මාහිනේ රක්කත අප්පමත්තා එහෙම වගේ මට ඇහුනේ කියනවා. එහෙමයි. ඔව් හරි. ඒකේ දැන් මේ ඇතරම අපි සත්‍යයනා කරන්න ඕනත් නිවරදිව එතකොට ඒ පාළි වචන වල සමහරක් ඒවා කියනවා ඇතරම අපි ඒ උච්චාරණය කරන ක්‍රමවල යම් වැරදි කියනවා. දැන් ওই වචනේ මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අප්පමත්තා එකක් අප්පමත්තා කියලා තව ක්‍රමයකට අප්පමත්තා තස්මාහිනේ රක්කත අප්පමත්තා. එතකොට අප්පමත්තා එහෙම නැත්නම් ඔන කිවි අප්පමත්තා කියලා. එතකොට පයන දෙකකට බැඳිලා එහෙම කියනවා අර්ථ දෙකක් මෙතන. දැන් ඔන්න ඔය වගේ තව වර්ධන තැනක් මම කියන්නම්. කර්ණීමේද සූත්‍රයේ අපි කියනකොට කියනවා සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ වේසු. මොකද ඒ ගාථාව සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ වේසු අනනුගිද්ධෝ සන්තින්ද්‍රිය. පොඩ්ඩක් මතක් කරන්න බලන්න මට මතක දෙන්නේ මේ කර්ණීමේද සූත්‍රේ සන්තුෂ්ඨ කෝච සුබරෝචද. ඔව් සන්තුෂ්ඨ පොඩක් බලන්න දැන් සන්තුෂ්ඨ කෝච සුබරෝච අප්පකිච්චෝච පල්ලහුක වුත්ති සංසින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ වේසු අනනුගිද්ධෝ. හරි බොහොමයි මට ඒක දැන් ඕන මේ දන්න අයත් එක කතා කරන්න ගියාම ලේසින්නේ හින්දා දැන් එතනත් ඔන්න අපි වරද්දන එකක් තියෙනවා නේද? සල්ල හුක උත්ති කියලා නැති කියන්නේ. ඒක ඇත්තටම මේක ඒ වැරදි උච්චාරණය. ඒක ඇත්තටම හරි එක තමයි සල්ලහුක උත්ති. සල්ලහුක උත්ති. අපි දැන් අතන අර වචනේ ඒක අපි කඩාගෙන තියෙන සල්ල උක උත්ති කියලා. එතකොට ඒක වැරදි කරමේ හරි පාළුවේ නිවැරදි කරමේ තමයි සල්ලහුක උත්ති. ඒ වගේ තමයි මෙතනත් අප්පමත්තා නෙවෙයි අප්පමත්තා. මම කියපු කාරණේ පැහැදිලි වුණාද මේ ඇඳලෝ තමයි. එම්මයි ෂෝයින් වාසෝලි මුතේරුණා. අපි තමම අපි කියන්නේ අපි කෙසේත මම නම් කියන්නේම තස්මාහිනේ රක්කත අප්පමත්තා කියලා. දැන් ඔබ වහන්සේ කියන්නේ තස්මාහිනේ රක්කත අප්පමත්තා. අන්න හරි. ඒතකොට අප්පමත්තා. ඒක තමයි නිවැරදි උච්චාරණය. හරි? මොකද අප්පමත්තා නෙවෙයි ඒක අප්පමත්තා. මේ හොඳයි ඒක තවදුරටත් මේ මොකද්ද මේ කටියට හොයලා බලන්න විවෘත සාකච්ඡාවට මේ ඉතුරු කරලා එහෙනම් මම ඒක අර්ථය කියන්නම් ඈ. එහෙමයි ප්‍රවද. අනේ ස්ටාර්ට් එකේ ඒ වගේ දැන් හදන්න අපේ හැමෝටම දිගටම ඔය කරගෙන යන්න ඉතින් හරි හොඳයි. ඒක අනිතා ඉතින් වැදගත් වෙන කොටස් හදන එක තේරුම් වගේමත් එහෙමයි. හොඳයි. එතකොට මේකේ තේරුම තමයි මේ තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂියා පජාය තිවාච රත්තෝච හරං තියේ බලින් තස්මාහිනේ රක්කත අප අප්පමත්තා. එතකොට කිව්වේ තස්මාහි භූතානි සාමේත සබ්බේ තස්මාහි එහෙයින් කියන එකයි. එහෙයින් පාලි වචනේ තස්මා හි. එතකොට හි කියන එක ඒක පද පූර්ණ නිපාතයක්. තස්මා කියන එකත් දැන් අපේ පාලි ඉගෙන ගන්න අය දන්නවා එහෙයින් කියලා ගන්න. එහෙයින් මේ සබ්බේ භූතා සියලු අමනුෂ්‍යයිනි, සබ්බේ කියන්නේ සියලුනේ, සියලුම භූතා අමනුෂ්‍යයිනි නිසාමේත අසව්. එහෙයින් සියලු අමනුෂ්‍යයිනි මේ අහන්ට මේ අසව්. මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. මානුෂ්‍යා පජාය මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මනුෂ්‍ය ප්‍රජාවට මෙත්තං කරෝත මෛත්‍රිය කරව. මෙත් කරව. ඇයි දිවාච රක්තෝච හරන්තියේ බලින් දිවාච දහවල්ද දහවල්ද රක්තෝච රාත්‍රියේද දිවා රක්ති රක්ති කියන වචනේ පාලි රාත්‍රිය කියන එකනේ. බලින් හරන්තියේ යම් ජනතාවක්. එතකොට යේ කියලා කියන යෝ යේ යම් ජනතාවක් අර මානුෂ්‍යා ප්‍රජායේ යම් මිනිස්ය පිරිසක් බලින් හරන්ති. එතකොට බලි ආදිය හරන්ති ගෙන යනවා මේ භූතයින් සඳහා. එතකොට තස්මාහිනේ රක්කත අපමත්තා. එතකොට අන්නේ බලි දෙන මේ මිනිස්සු අපමත්තා. මොකද කියන්නේ අප්‍රමාදීව රක්කත ආරක්ෂා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙයින් මෙහි පැමිණි මේ සියලු භූතයිනි මෙහෙම අහන්න මෙහෙම අසව් මානුෂ්‍යා පජාය මනුෂ්‍ය ප්‍රජාවට මෙත්තං කරෝත මෛත්‍රිය කරව. මෙත් කරව. ඇයි දිවාජ රක්තෝජ හරන්තියේ බලින් මේ මිනිස්සු දහවල් ඊට පස්සේ රාත්‍රී හරන්ති ගෙන බලි කියලා කියන්නේ අතවදෙන්න මේ ඔය අපි අහලා තියෙනවනේ දැන් ධර්මයේ නම් තියෙනවා බලි වර්ග පහක් ගැන කියලා නේද? මොනවද? ඥාති බලි, ඊට පස්සේ උබ්බපේත බලි, දේවතා බලි, ඊට පස්සේ අතිති බලි, රාජ බලි කියලා. මේ අනේපිඳු මහසිතතුමාට වරක් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒ බලි ගැන නේද? ඒ වහලා තියෙනවනේ. දේවතා බලි කියන්නේ දෙවියන් උදෙසා දෙන ඒ පූජෝපහාර ඒවා දෙවියන්ට දේවතා බලි. උපපේත බලි කියලා කියන්නේ මියගිය අයට දෙන පින්පේ. දානමාන ආදී පින් කරලා ඒ අත්තන් සඳහා දෙන පින් අනුමෝදන් කිරීම ඒවට කියන්නේ මේ උපපේත බලි කියලා නේ. අතිති බලි කියලා කියන්නේ ආගන්තුකයන් අලුතෙන් අපි ළඟට එන අයට අපි කරන සංග්‍රහ ඒවා. ඥාති බලි කියලා කියන්නේ අපේ නෑදැයි අපි කරන සංග්‍රහ අපූප සත්කාර අම්මට තාත්තට ඥාතියින් ඒවා. ඊට පස්සේ රාජ බලි කියන්නේ මේ රජුවන් දෙන ඒවා, ඒ කියන අයබදු ආදී දේවල්. එතකොට මේ දේවතා බලි කියන එක තමයි මෙතනත් මේ කියන්නේ. එතකොට මේ මිනිස්සු දෙවියන්ගේ ආරක්ෂාව පතා නොයෙක් මේ දේව ප්‍රතිමා හදාගෙන බලි කියලා කිව්වේ නේද? දැන් ওই බලි අරිනවා කියලා එහෙම එකක් තියෙන්නේ නේද? එතකොට මිනිස්සු මොකද කරන්නේ? ওই දෙවියන්ගේ නොයෙක් ආකාර මේ දේව රූප ඇඳගෙන, එහෙම නැත්නම් ලීවල ඒ රූප නෙලාගෙන, එහෙම නැත්නම් පූජනීය කියලා හිතන දස් ආදිය කියන තැන්වලට ගිහිල්ලා එතකොට දහවල් කාලේ දෙවියන් උදෙසා පූජා කරනවා, පින් දෙනවා, එව නැත්තම් ආන් ඔයි කියනේ වා නැත්තම් රාත්‍රී වේලාවේදී මොකද කරන්නේ? පහන් දල්වනවා. ඒ බඳු තැන් වල ගිහිල්ලා මල් තියනවා. ඊට පස්සේ ඒ අයට පින් අනුමෝදන් කරනවා මේ අමනුෂ්‍යයින්ට. එතින් අන්න එහෙම ඔය බලි කියලා කිව්වේ අන්න ඒ වයිකනේ. ඔය දිවාච රක්තෝච හරන්තිය බලින් දහවල් රාත්‍රී දෙකේම මේ මිනිස්සු මේ අමනුෂ්‍යයෙන් මේ බලි දෙනවා. එතකොට බලි කියලා කිව්වෝ ඈ පින් දෙනවා, පාම්පත්තු කරනවා, ඔය කරන සීලම දේවල්. දේව රූප ඇඳගෙන ඒවට බෝධෝ පහර කරනවා. එතින් අන්න ඒ කරන මිනිස්සුන්ට මෙත්තං කරෝත මෛත්‍රී කරන්න. ඒ මිනිස්සු ගැන මෛත්‍රී කරන්න. ඊළඟට තස්මාහිනේ රක්කත අපමත්තා පමා නැතුව, පමා නැතුව අප්‍රමාදීව මේ මිනිසුන්ව රක්කත රකි වූ කියලා බුදුරජාණන් වහන්සේ මේ බෝධයෙන් ඉල්ලීමක් කරනවා. ඒක තමයි දෙවෙනි ගාථාවේ අදහස. සමාවෙන්න ස්වාමීන් වහන්සේ මේ එතන නිසාමේත කියන එකේ සාමාන්‍යයෙන් අපි නිසාමේත නිසාමෙන්ත කියලා ඒ වගේ කියදෙනවා ඇති කියලා හිතනවා. මොකද ඒක හම්බ වෙලා නැහැ අපිට සාමාන්‍යයෙන්. ආ ඔව් ඒතරක් අත්වාසියෙන් මේ අහන්න කියන එක අහයි කියන එක නිසාමේති කියලා කියන්නේ අසයි කියන එක. එතන විතර නිසාමේත කියලා කිව්වෙ අසව් කියන අදහස. හඳයි බොහොම පින්තාවෙන් නා යංකින් ජීවිතං ඉතවා උරං වා සග්ගේ සුවායං රතනං පනිතං නනු සමං අත්ථි තථාගතේන ඉතම්පි බුද්ධේ රතනං පනිතං එතේන සච්චේන සුවත්ථි හෝතු. සයි බොම මිහිරියට මේ ඒ ගාතාවත් අධ්‍යයනා කළා. හොඳයි එහෙමනම් මේ දැන් තුනමාරයි. ඒ නිසා මේ දලුවත් මහත්තයා මේ ගාතාව අර්ථ කියලා මේ කාරුණික වෙන්න හැම කෙනාම මට එහෙමයි බලන් ඉන්න නිසා මම යන්නම් ඊළඟ සතියේ. එහෙමයි. එහෙම දැසයන සබන්සේන මේ ගාතාව අපිට කියලා දීලා නේද අද නතර වෙන්නේ? ඔව් මම මේ ගාතාව කියලා. හොඳයි. අපි ඊට පස්සේ කල්යාණ මිත්‍රෙන්නේ විසිර යන්න එපා. අපි මේ පිළිබඳවම සාකච්ඡාවක් කරලා ලබන සිකුරාදා නැවතත් ගෞරවණීයයන් වහන්සේට ආරාධනා කරමු. එතෙන් පටන් අපිට ඉතුරු කොටස් කියලා දෙන්න කියලා. අපි එහෙමනම් මේ ගාතාවේ තේරුම උන්වහන්සේගෙන් අසදරගමු. ඔබට තුන්වෙනි ගාතාව තියෙන්නේ යං කිං ජීවිතං ඉදවා හුරං වා සග්ගේසු ආයං රතනං පනීතං තනෝ සමං අත්ථි තථාගතේන ඉදං කි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත් තිහෝතු. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මේ මිනිස්යෙන්ගේ උදුරු දුරු කිරීම සඳහා දැන් ශාලා මහනුවර ජනතාවගේ උදුරු දුරු කිරීම පිණිස මේ බුද්ධ ආදී රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ කරමින් මේ දිව්‍ය මිනිස්යෙන්ට මේ රැස්වුණු සියලු පිරිසද බුදුරජාණන් වහන්සේ මේ රත්නත්‍රයේ ගුණ මෙහෙමයි කියලා දේශනා කරනවා. එතකොට පළමුවම මේ බුද්ධ රත්නයේ තියෙන ආනුභාව සම්පන්න බව මේ ගාථා ධර්මයෙන් වදාරනවා. යං කිං ජීවිතං ඉදවා හුරංවා ඉද කියලා කිව්වේ මේ මිනිස්සු ලෝකේ ඉද කියන එක නිපාත පදයක් පාලියේ. එතකොට ඒකේ අර්ථය තමයි ඉද මේ මෙතන කියන එකයි මේ ස්ථානේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ ඉඳ කියලා බුදුහාම වේදනා කරලා තියෙන දැන් ඉඳ වික්ඛවේ වික්ඛු මහරිනි මේ ශාසනයේහි වික්ඛුව. එතන ඉඳ මේ ශාසනයේ කියලා අදහසකට දාලා තියෙන. ඒ කියන්නේ මේ ශාසනයේ. දැන් මෙතන කිව්වේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉඳ. ඊට පස්සේ හුරං වා කියලා කියන්නේ වෙනත් ඔය නාග සුපර්ණාදීන් වාසය කරන ලෝකයේ ඉඳ ඉදවා හුරංවා යම්කිසි විත්තම් යම්කිසි ධනයක් ඇද්ද. එතන විත්ත කියලා කියන්නේ පාලි වචනේ විත්ත කියලා කියන්නේ මේ ධනයට. එතකොට විත්තින් කියලා කියනවා සතුටට. විත්ත විත්ත කියන්නේ ධනය, විත්තින් කියන්නේ සතුට. එතකොට යම් කිංචි විත්තං නැති හරි යම් කිසි ධනයක් ඇද්ද යම් කිංචි විත්තං ඉදවා හුරංවා මේ මනුෂ්‍ය ලෝකේ එහෙම නැත්නම් නාග සුපර්ණාදීන් ඉන්න වෙනත් භවණයක ලෝකේක යම් කිංචි විත්තං යම් කිසි ධනයක් ඇද්ද. එතකොට විත්ත කියලා කියන්නේ ධනයට. එතකොට ධනයට මේ පාලියෙන් මේ විත්තං කියලා කියන්නේ සතුට උපදවනවා කියන අර්ථයෙන්. සතුට කියන පාලියෙන් විත්තින් කියලා. විත්තින් ජනේතිවි විත්තං. සතුට උපදවනවා කියන අර්ථයෙන් ධනෙයි කියලා කියනවා. එතකොට ධනෙයි කියලා කියන්නේ සතුට උපදවනවා මිනිසුන්ට අන්නේ අර්ථයෙන් තමයි ඒකට මේ විත්තං කියලා කියන්නේ. එතකොට මේ මනුෂ්‍ය ලෝකයේ හෝ වෙනත් ලෝකයක යම් කිංචි විත්ත යම් කිසි මේ වටිනා ධනයක් තියෙයිද සග්ගේසු ආයං සග්ගේසු එහෙම නැත්නම් මේ ස්වර්ග ලෝකේ ඒ කියන්නේ කාමාවචර දිව්‍ය ලෝකවල එහෙම නැත්නම් රූපාවචර දිව්‍ය ලෝකවල එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකවල මේ කියන තැන්වල ওই කියන තැන්වල තමයි සග්ගේසු කියලා කියන්නේ. එතකොට ස්වර්ග ලෝකවල නේද? සෝබණේන කම්මයේන ඉදීයති ධම්මං තීපි සංගා කියලා කියන්නේ. තමන් කළ කුසල කර්මයේ වලින් යාම් වීම ආදී ඉරියව් පවත්නවා කියන අර්ථයෙන් සංග කියලා කියනවා. පාලියෙන් ස්වර්ගයේ. තමන් මෙලෝදී කළ කුසල කර්ම බලයෙන් යාම් වීම ආදී ඉරියව් පවත්න නිසා එතනද මේ සංග ඈ සෝබණේන කම්මනේන. එනිසයි සංග කියලා කියන්නේ. එතකොට සග්ගේ සුවාය ස්වර්ගේ හෝ ඔය කියපු ලෝකයේ හෝ යම්කිසි පණීතං රතන ඊටාම ප්‍රණීත වූ රත්නයක් තියෙනවා නම් ප්‍රණීතයි කියලා කියන්නේ උතුම් උෂ්ම රත්නයක් මණිකක් තියෙනා නනෝ සමං අත්ති තථාගතේන තථාගතේන සමං තථාගතයන් වහන්සේ හා තථාගත බුදුරජාණන් වහන්සේ හා සමාන නනෝ වත්ති නොම ඇත්තේ ඒ කියන්නේ බුද්ධ රත්නේ හා තථාගත බුදුරජාණන් වහන්සේ හා සමාන රත්නයක් ඔය කියන මනුස්ස ලෝකයේ ඉඳ එහෙම නැත්නම් හුරං වා නාග සුපර්ණාදී ලෝකයක හෝ සග්ගේසු ස්වර්ගයක හෝ නැත්තේ තථාගත බුදුරජාණන් වහන්සේ හා සමාන ධනයක් නැත්තේ. ඊට පස්සේ කියනවා ඉදම්පි බුද්ධේ රතනං පනීතං. එතකොට මේ ඉදම්පි රතනං මේ රත්නය ඉදම්පි බුද්ධේ රතනං ඉදම් අපි බුද්ධේ මේ බුද්ධ රත්නය පණීතං ප්‍රණීතේ නැත්නම් උසස්ය ශ්‍රේෂ්ඨමය ඒතේන සත්‍යේන සුවක්ති හෝතු ඒතේන සත්‍යේන මෙන්න මේ සත්‍යක්‍රියානුභාව බලයෙන් සුවත්ති හෝතු ඔබලාට සුවත්ති සෙත් වේවා. සුවත්ති කියලා කියන්නේ සෙත් කියන එකයි. සුවත්ති හෝතු ඔබලාට සෙත් වේවා. එතකොට දල වශයෙන් ගත්තාම මේකේ එතකොට සම්පූර්ණ අදහස තමයි මේ මනුස්ස ලෝකේ එහෙමත් නැත්නම් වෙනත් නාග සුපර්ණාදීන් ඉන්න වෙනත් ලෝකයේ එහෙමත් නැත්නම් ස්වර්ග ලෝකේ ඔය තියෙන තැනක යම් කිසි වටිනාම ප්‍රණීත වූ රත්නයක් තිබේ නම් වටිනාම මේ රත්නයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ හා සමාන වූ වෙනත් තිබඳු රත්නයක් නනෝවත්ති මම ඇත්තේය. එතකොට න අත්ථි නැත්තේ නනෝ කියලා කියේක අවධාරණයෙන්ම කියනවා එහෙම වෙනත් රත්නයක් ඔය කියන කිසිම දැනක නැද්ද. එතකොට ඉදම්පි බුද්ධේ රතනං පණීතං මේ බුදුජානන් වහන්සේ කෙරෙහි මේ රත්නභාවයේ ශ්‍රේෂ්ඨයි. කියන බුද්ධ රත්නේ තමයි එහෙනම් ශ්‍රේෂ්ඨම රත්නේ මේ ලෝකේ තියෙන. අන්නේ සත්‍යක්‍රියානුභාව බලයෙන් ඔබට සිතක් වේවා යහපතක් වේවා කියන සත්‍යක්‍රියාව තමයි එකෙන් කරන්නේ. එතකොට දැන් මම මේ අද මේ කාරණේ අවසන් කරන්න ඉස්සෙල්ලා මම තව පොඩි කාරණයක් කියන්නම්. දැන් මෙතන මේ රතන කියලා අපි කියන්නේ මේ රතන සූත්‍රය. එතකොට මම කිව්වා සිංහලෙන් අපි ඒකට කියන්නේ රුවන් සුතුර කියලා නේද? එතකොට රතන කියන එකේ තේරුම ඒකට අත වශයෙන්ම මේ අර්ථ පහක් තියෙනවා. රතන කියලා කියන්නේ ඇයි කියන එකට ඈ. එතකොට ඒකේ කියන අත වශයෙන්ම මෙහෙම චිත්ති කතං මහග්ගංච අතුලං දුර්ලභ දස්සනං අනෝම සත්ත පරිභෝගං රතනං තේන උච්චති. මෙන්න මේකේ අර්ථයමයි රතන කියලා කියන්නේ. මම ඒකේ වචන ටික විතරක් කියන්නම්. ඊළඟ දවසට අවශ්‍ය වුණොත් විස්තර වැඩි විස්තර අහගමු නේ. එතකොට චිත්ති කතං කියලා කියන්නේ ගෞරව කරන දෙයට රතන කියලා කියනවා. ගෞරව කරන දෙය. ඊට පස්සේ මහග්ගං කියලා කියන්නේ මහා වටිනාකම් ඇති දේවල් වලට අපි රතන කියලා කියනවා. අතුලං කියලා කියන්නේ තවත් දෙයකට සමාන කළ නොහැකි අර්ථය. ඊළඟට දුර්ලභ දස්සනම් නිතර දකින්න නොලැබෙන එක. හැමදාම දකින්න නැති එකක් දුර්ලභව දකින්න හම් වෙන එක. ඊළඟට අනෝම සත්ත පරිභෝගං ශස්ම පුජ්‍යලයන් පරිහරණය කරන දෙයක්. අන්න ඒකටයි රතන කියලා කියන්නේ. එහෙමනම් මෙන්න මේ කියන අර්ථ වලින් ගත්තාම බුද්ධ රතනං බුද්ධ රත්නය මේ ලෝකේ තියෙන ගෞරව කරන දේවල් අතර ඉහළම ගෞරවණීයම රත්නේ තමයි බුද්ධ රත්නය. ඊළඟට මේ ලෝකේ මහා වටිනාකම් ඇති දේවල් තියෙනවා නම් ඒ අතර මහාම වටිනාකම්ම යුත්තේ තමයි බුද්ධ රත්නය. ඊළඟට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම තව එකකට සමාන කරන්න පුළුවන්. හැබැයි බුද්ධ රත්නය තවත් එකකට සමාන කළ නොහැකි සමාන කළ හැකි නම් එවන් සම්මා සම්බුදුරේකටම පමණයි. සම්බුද්ධ වෙනත් දෙයකට සමාන කරන්න බෑ අතුලම. ඊළඟට දුර්ලභ දසනං අනිත් දේවල් දකින්න අපහසු නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ කල්ප ගානකට පස්සේ. එක කල්පකයේදී ශක්තිති රජවරු කීප දෙනෙක් පහළ වෙන්න පුළුවන්. බුද්ධ රත්නේ බුදුරජාණන් වහන්සේ කල්ප ගානකටවත් පහළ වෙන්නේ නැහැ. ඒක දුර්ලභ දර්ශනයක්. ඒ නිසා බුද්ධ රත්නේ කියලා කියනවා. ඊළඟට අනෝම සත්ත පරිභෝගං කියලා කියන්නේ උසස්ම පුජ්‍යලයන් පරිහරණය කරන්නේ. එහෙම නැත්නම් උසස්ම පුජ්‍යලයන් විසින් නිවි මේ බුදුරජාණන් වහන්සේ දෙවියන් බ්‍රහ්මයන් මිනිසෙයින් ආදී රස්ම මේ පුජ්‍යලයන් ඇසුරු කරන නිසා බුදුජානන් වහන්සේට රතන කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒ අර්ථයෙන් තමයි ඒතර බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනම මේ ලෝකයේ තියෙන රත්න වටිනාම ගෞරවමකලේ දේවල් ඒ අර්ථයෙන් තමයි මෙතන රතන කියන වචනේ හැමතැනම භාවිත කරලා තියෙන්නේ. එතකොට තුන්වෙනි ගාථාවේ අදහස මම කියන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් මේ දලොත් මාත්‍ය කොහොමද ඔය පොඩ්ඩක් කතා කරන්නකෝ. එහෙමයි අපි හැමෝටනේ අපිට හොඳින්ම පැහැදිලි වුණා ඔබ වහන්සේ දේශනා කරන වචනෙන් වචනේ අපිට මේ අද සාකච්ඡාවේ වටිනාකම වැටහෙනවා. රතන සූත්‍රයේ කියන රතන කියන වචනේ පැහැදිලි කිරීම කොතරම් වටිනවද සවන්වාස. ඉතින් අපි මේ විදිහටම සවන්වාස අපි මේ කොතරම් මුක්තව වාල්ගණ ගැත්කමනේ ලැබුණ සිකුරාදා උපවාසයේ සම්පූර්ණ වේලාවක් තිබුණොත් අපි ලැබුණ සිකුරාදාත් එකතු වෙමු. අපි සිකුරාදා දින යන්නේ පුළුවන් විදිහට මේ විදිහට ඉවර කරමු සයන්වාස අපි කරගෙන යමු. අද අපි මේ ගාථා තුනෙන් ඉතාමත් විශාල දැනුමක් ලබා ගත්තා. උපවාසයේ විස්තරාත්මක කිරීම කරන පැහැදිලි කිරීම හරිම ගැළපෙන සයන්වාස ඒක බොහොම අගය කරනවා. අපි උපවාසයේ දැන් ශිෂ්‍ය කොළිය හවුදුරු බලාගෙන සිටින නිසා සවයනවාස අපි හිමනම් ඔබ වහන්සේ අපි දැන් මෙන්නල ගියාම අපි සාකච්ඡාවක් කරන්නම්. ප්‍රොෆෙසර් කොක්කල ගේට් ඉන්නවා, ජයන්ත මහත්තල ඉන්නවා, අපිට කතා කරන්න පුළුවන් මේ කාරණාව සම්බන්ධයෙන්ම අපි ඉදිරි කරන්නම් අපි හැමෝටම. එහෙමනම් හොඳයි දලොත් මහත්තය. මම කැමති මේ රැලි ඉන්න. නමුත් මේ මම අර මුලින් සිහිපත් කරපු කාරණේ නිසා තියෙන පොඩි හාමුදුරු බලාගෙන ඉන්න නිසා මේ බලමු අපි ඉදිරියේදී අපිට එමුනොත් මේ කාමරයක් වගේ ඉන්න එහෙම අවස්ථාවක් තිබුණොත් අපි ඒ වෙලාවවල කනුව ඔව් ලබන සිකුරාදා එහෙනම් ඊටාම ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේට මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ ලබන සිකුරාදා සම්බන්ධ වෙන්න අපිට මේ මේ විදිහට අපි එනවා ලබන සිකුරාදා මුලගෙම අපි ආවොත්. right එහෙමනම් හැමදෙනාටම උතුම් වූ රත්නත්‍රේ ආශිර්වාද බලෙන් මෙලෝ යහපත් අභිවෘද්ධිය සැලසේවා හැමදෙනාටම උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට මේ කුසල් ධර්ම හේතු වාසනා වේවා කියන ආශිර්වාදයෙන් මම අදට කිනුතුන් සමුගන්නවා හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං නුත්තරං සුලබේනාමින්නමලතං බුද්ධගතං නමං ආරිසුත්තාදිත්‍යාණං නාගතං පටිපාටිය සද්ධා සීල දයාවා සම්බදං සම්පනවා සාදු සාදු සරණං සර්වසන්න